මේ සහතික මිල නියම කෙරුවේ ඒ වෙනකොට තිබුණු බඩු මිල ඒ වගේම ගොවියාගේ වී නිෂ්පාදනයට අදාළව පිළිවැය මේ සියලු තත්ත්වයන් සැකල්ලට අරගෙන තමයි කලින් තිබුණු සහතික මිල නියම කළේ. ඒතොර එහෙමනම් ඒක දැන් වෙනස් කරන්න නම් අඩු කරන්න නම් ගොවියාගේ නිෂ්පාදන වීදම අඩු කරාද බඩු මිල අඩු කරාද? අතර මේව මොකක්වත් කිල්ල නැහැ. ඒවා ඒ තිබුණට වඩා ඉහළ මට්ටමකට අවිල්ල තියෙන්නේ. ඉතින් මේ පරිසරය තුළ මේ වීවල සහතික මිල අඩු කිරීමට විරුද්ධව අපි විරෝධය පළ කරනවා. ඒ වගේම තමයි ගොවි ජනතාවත් ඒකාබද්ධ කරගෙන මීට අදාළව අපි විරෝධතාවයන් අපි ඉස්සරහට දක්වනවා.